න්‍යායයේ හොඳ කරුණු වගේම කරුණක් දෙකක් තියෙනවාද විශාල වශයෙන් ජනතාව අතර විවේචනයට භාජන වෙයි. එක් කාරණයක් තමයි මේ දුම්බද්ද. මේ දුම්බද්ද කියන්නේ ඩීසල් වාහනයක් මේ රටේ ගෙනාවට පස්සේ ලියාපදිංචි කරපු වර්ෂයේ ඉඳලම මේ යෝජනාව අනුව මේ අයවැය යෝජනාව අනුව රුපියල් 5000ක් ගෙවන්නට ඕනේ. අද සමහර අය ඉන්නවා පාසල් වලට ළමයි ප්‍රවාහනය කරන අය. මේ සියලු දෙනාම රුපියල් 5000ක් ගෙවන්නට ඕනේ. මේක වෙන්නේ මොකද අවසානයේ දැන් පාසල් වල ළමයි ප්‍රවාහනය කරන වාහන හිමියා අනිවාර්යයෙන් මේකේ ළමයින්ගේ කරපිට දානවා. මේ නිබද්ධකෙන් 10ක් නම් රජයට එන්නේ ඇත්ත වශයෙන්ම මේ මුදල ඊට වඩා අඩු මට්ටකින් පවත්වා ගන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය.